ගෞරවනීය මහා සංඝරත්නයන් අවසරයි සදහවත් වාසනාවන්ත පින්තුනි ලසන්ති ජයමහනවන මහත්මිය ආදරණීය දියණිය මේ ඥාති මිත්‍රාදීන් කවුරුත් එක්ක රැස් වෙලා අද දින විහාරස්ථානෙට රැස් වෙලා ඊටම වටිනා ආශිර්වාදාත්මක පින්කම සිදු කරන අවස්ථාව අද දින උපන්දිනය සමරන ඩොක්ටර් ලසන්ති ජයමහ මහත්මියට ආශිර්වාද සඳහායි මේ පින්කම සිදු කරන්නේ. ඉතින් ඒ සඳහා ඊටම ශ්‍රද්ධාවෙන් විහාරස්ථානට ඇවිදිලා බෝධින් වහන්සේ අභියස ඒ පූජාවන් සිදු කරලා මේ අවස්ථාවේදී බුදුරජාණන් වහන්සේ අභියස සම්බුද්ධ පූජා පවත්කලා සත්‍පිරිත් ධර්මය ශ්‍රවණය කරලා ඔබේ ජීවිතයට ආශිර්වාද සලසා ගන්නට බලාපොරොත්තු වන අවස්ථාව. ඉතින් ස්වාමීන් වහන්සේලා වෙනුවෙන් අප සියලුම දෙනා ස්වාමීන් වහන්සේලා ඔබතුමීට ආශිර්වාද කරනවා. බුද්ධ ධම්ම සංඝ කියන තෙරුවනේ ආශිර්වාදයෙන් ඒ වගේම මේ විහාරස්ථානය ආරම්භ කළ මොහොතේ පටන් මේ දක්වා ලොස් ඇන්ජලිස් බෞද්ධ විහාරස්ථානය කේන්ද්‍ර කරගෙන සිදු කරපු අප්‍රමාණ පුණ්‍ය ධර්මවල ආනිසංසයනොත් ඒ වගේම මේ ස්වාමීන් වහන්සේලාගේ ජීවිත කාලය පුරා සිදු කරගත්තා වූ සියලු ප්‍රතිපත්තිමය කුසල ධම්මල හේතු වෙනොත් ලසන්ති ජයමා මහත්මියට නිදුක් නිරෝගී සම්පන්නිය චිරජීවනයේ සපිරි සුභම සුභ උපන් දිනයක් වේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. ඉතින් පින්තුනේ උපන් දිනයක් සමරන අවස්ථාව අපේ ජීවිතයේ තහම සම්දිස්ථානයක් බොහොම සතුටගෙන දෙන ස්ථානයක්. බෞද්ධයන් විදියට අපි උපන් දිනයේ සමරන ආකාරයයි මේ අප මේ සිදු කරන්නේ. අපේ හිත ඊටම පිරිසිදු කරගෙන ඒ පිරිසිදු සිතින් ඇති කරගන්න ආශිර්වාදය තමයි වඩාත් වැදගත් වෙන්නේ. ඉතින් බුදුරජාණන් වහන්සේගේ ධර්මය අපි අහන්න හන තමයි අපේ ජීවිතයේ කොච්චර වටින ජීවිතයක්ද අපේ ජීවිතයේ කොච්චර දුර්ලභ ජීවිතයක්ද අපි ලබලා තියෙන්නේ කියන එක අපට වැටහෙන්නේ. අනිත් පැත්තෙන් මේ ජීවිතයට උපරිම වටිනාකම ලැබෙන්නේ බුදුදහම ඉගෙනගත්තු පමණට බුදුදහම පුහුණු කළ පමණට. ඉතින් ඔබ හැමදෙනාම ධර්ම දේශනාවදී අහලා තියෙනවා මේ වගේ සම්බුද්ධෝත්පාද කාලයක මනුෂ්‍ය ලෝකේ අපට ඉපදෙන්න ලැබෙන ලොකු පිනකට. ඉපදෙන්න ලැබුණ විතරක් නෙවෙයි උපතින්ම අපට ශ්‍රද්ධා සම්පත්තිය ලැබුණා. බුදුදහම සංඝ කියන තෙරුවනේහි ආශිර්වාදය අපේ ජීවිතවලට ලැබුණා. ඒ වගේම අපේ හොඳ කල්යාණ මිත්‍රයන් ඥාති මිත්‍රාදීන් අපේ ජීවිතේ ලබලා තියෙනවා. ඒ වගේම හොඳ අධ්‍යාපනයක් ලබලා තියෙනවා. ඉතින් ලැසන් දෙනවා නම් ශ්‍රී ලංකා විද්‍යාලය ලබන්න පුළුවන් ඉහළම අධ්‍යාපනය. ඒ වෛද්‍ය වෘත්තිය සඳහා සුදුසුකම් ලැබුවා. ඒක හැම දිනකටම ලබන්න පුළුවන් දෙයක් නෙවෙයි. ඉතින් බොහොම වෙහෙස මහන්සි වෙලා ඔබතුමියගේ පිනත් දක්ෂතාවයත් ඒ දෙකෙන්ම වෘත්තිය මට්ටමින් ඉහළම මට්ටමට ගියා. ඉතින් ඒක තමන්ට ගෞරවයක්. ඒ වගේම තමන්ට සතුට වෙන පුළුවන් කාරණයක්. අනිත් අතේ ජීවිත කාලය පුරා සිදු කරපු දාන ආදී පින් දහම් ඒ වගේම තමන්ගේ ඥාති මිත්‍රාදීන් දෙකට උදව්පකාර වැඩිහිටියන්ට කරපු උපස්ථාන මේ හැම දෙයක් ගැනම හිතනකොට ජීවිතේ ලොකු සතුටක් ඇති කරගන්න පුළුවන්. බුදුරජාණන් වහන්සේ අපට දේශනා කරන අපේ හිත ටිකෙන් ටික පිරිසිදු කරගෙන වඩාත්ම අපේ ජීවිතයේ සතුට වැඩි කරගන්න ක්‍රමයයි උන්වහන්සේ දේශනා කළේ. ඒ සදහාමගේ ආරම්භක පියවර තමයි දානය කියන එක. බුදුහාමර සඳහන් කරනවා පීති මුදාහරං වින්දති දාතා කියලා. යම් කෙනෙක් දන් දෙනකොට අපේ හිත උඟා පිරිසිදු වෙනවා, හිත සතුට වෙනවා. The Supreme Buddha explained the way how we develop our mind to the maximum level. When we practice Dhamma, we purify our mind from negative thoughts. The very first step of meritorious deeds is that practicing generosity. He who practices generosity has a lot of happiness. Because we purify our mind from negativities. The very first stage is that practicing generosity. The second one is virtue or moral conduct, discipline in our speech and behavior, or sila. When we practice sila, we have no regrets. We are happy about our behavior. That is also one of the merits that we can practice in our life. Finally, Buddha explained the way how we develop our mind to the maximum level. There we have a special quality which is mindfulness. Mindfulness means being aware of our body and mind. We always keep our attention in the present moment with loving kindness and wisdom. In one side, we practice loving kindness again and again, contemplating on that, may all beings be well, happy and peaceful. As the result of practicing loving kindness, we can make a Brahma realm in this human life. When we always contemplate on, may all beings be well, happy and peaceful, at the moment we are mentally like Brahma beings in the Brahma realm. On the other side, we practice wisdom. Wisdom means reflecting on impermanence. Our entire life is the present moment. The present moment is impermanent. The present thought didn't come to the present from the past. The present thought will not go to future from the present. If we can keep our attention in this reality, impermanence, we can overcome all the negative thoughts from our mind because we are in wisdom. This is the path Buddha explained us to develop our mind to the maximum level. If we have this understanding, we depend on anything or anyone outside. We depend on inside. It means nobody or nothing can disturb our peace of mind. We have created a real refuge, insurance, inside. This is the path that Buddha has explained for 45 years in his lifetime. පින්නතුනි බුදුරජාණන් වහන්සේ අපට ටිකෙන් ටික දේශනා කරන අපේ හිත දිනු කරගන්න විදිය. එකකටකින් දන් දෙනකොට අපේ හිත පිරිසිදු වෙනවා. කායික වාචික සංවර ඇති වෙනකොට වඩාත් අපේ ජීවිතයේ සතුට වෙනවා. ඒ වගේම තවත් ඉදිරියට ගෙහෙලා මෛත්‍රී භාවනා වඩනකොට නිතරම ලෝකේ හැමදෙනාම සුවපත් වෙත්වා කියන ප්‍රාර්ථනාව ඇති කරගන්නවා. ලෝකේ මිනිසුන්ගේ අඩුපාඩු ගන්න තිබට පින්නතුනි ලෝකේ මිනිස්සු හැමදාම ජීවත් වෙන්නේ නැහැ. බොහොම ටික කාලයක් ජීවත් වෙන්නේ. බලන්නේ හැම දිනෙකම යම් දවසක මිය යනවා. මිය ගිහිල්ලා තැමෙට පෙට්ටියක් උඩ එයාගේ ශරීරය තියලා තියෙනවා. බලන්නේ එදාට අපට කෙනෙක් ගැන හිතනකොට එයාගේ අඩුපාඩු ගන්න තිබ්බත්, එයා දැන් මිය ගිහිල්ලා නේද කියලා හිතනකොට ඇතැම්ට දුකක් නේ. ඇතැම්ට ඉන්න කාලේ අපේට අඩුපාඩු තියෙනකොට කෙනෙක්ගේ හිතේ ටිකක් අමනාපයක් ඇති වෙනවා. නමුත් බලන්න මේ ඉන්න මිනිස්සු හැමදාම ජීවත් වෙන්නේ නැහැ නේ. කවදා හරි මේ දෙනක් මත මේ ශරීරයේ තියෙන දෙයක් නේද මේ මිනිස්සු දරාගෙන ඉන්නේ. එදාට අපිට ලොකු සංවේගයක් තියෙනතනි. ඇතැමිට කෙනෙක්ගේ අඩුපාඩුවකට අපි දොස් කියුවත් අමනාපයල හිටියන් එයා මියගේ දවසට අපට හිතනවානේ කොච්චර අසරණ කෙනෙක්ද. මෙයාගේ අඩුපාඩුකම් තිබුණත් මෙයා හිටිය කාලේ මට උදව්වක් කරන්න තිබුණා නම් මට මෙයාට පිහිටක් වෙන්න තිබුණා නම් කොච්චර දෙයක්ද කියලා එදාට අපට හිතෙනවා. ඇතැමිට අපි එහෙම හිතනකොට අපි හුඟා ප්‍රමාද වැඩි. එන්ටා පිනතුනි ජීවත් වෙලා ඉන්න කාලේ හැකි තාක් දොඩ අපේ දිනුව කියලා කියන්නේ අපේ මෛත්‍රිය කියලා කියන්නේ ධර්මය දන්නේ නැති අයටත් අපි පුළුවන් තරම් මෛත්‍රිය වඩන්නට ඕන. බොහෝ දෙනෙක් ධර්මය දන්නවා නම් ඊට වඩා හොඳ වෙනවා. ඒ කට්ටිය එයාගේ අඩුපාඩුකම් තියෙන්නේ එයා හරියට ධර්මය දන්නේ නැති නිසා. ඒ නිසා අපි හුඟා ඉහළ ධර්මයක් දන්නවා. අනේ ඉහළ ධර්මයක් දන්න අපේ බුදුහාඳුරගේ ශ්‍රාවකයන් විදියට අර ධර්මය දන්නේ නැති අය ළඟදී හැකීතා අනතිමානී වෙන්නට ඕන. හැකීතා පරිත්‍යාගශීලීත්වය පුහුණු කරන්නට ඕන. හැකීතා අපි ඉවසන්නට ඕන. හැකීතා අපි සිල්වත් ජීවිත ගත කරන්නට ඕන. ඒ නිසා ලෝකේ යම්කිසි කෙනෙක්ගේ අඩුපාඩුවක් තියෙනවා නම් ඇත්තටම ඒක නා සතුටින් නෙවෙයි ඉන්නේ. ඒක නා දුකෙන් ඉන්නේ. අපි කේන්ති අරගෙන යටබනින්න ගියොත් ඇතැම් විට යාට තවත් යාදුකටපත් වෙනවා. ඒ නිසා යම් කිසි කෙනෙක් අඩුපාඩුකම් වෙනවා නම් එයා ඇත්තෙන්ම යා පුද්ගලික දුක් විඳින කෙනෙක්. එයාට අපි අමතෙන් හිත වේදනා දෙන්න යන්න ඕනේ නැහැ. අපි බුද්ධිමත් නම් අපි යා ළඟදී අපේ ඉහළම ගුණාංග ටික අපි ප්‍රදර්ශනය කරන්නට ඕන. අපි ඉවසීම පුහුණු කරන්නට ඕන. අන්න එවැනි ජීවිත ගත කරොත් තමයි අපට වෙන් වෙන දවසේදී කිසියම් මානසික සැනසීමක් ඇති කරගන්න පුළුවන් වෙන්නේ. මෙන්න මෙහෙම යන ගමන් මගේදී මේ මෛත්‍රිය ඔස්සේ යන ගමන් මගේදී බුදුදහමේ වඩාත්ම අගය කරන්නේ ප්‍රඥාවෙන් ගත කරන ජීවිතය. උන්වහන්සේ අපේක්ෂා කළේ සාරසංකල්පලක්ෂය පෙරම් පුරලා මේ දර්ශනයක් අපට ඉදිරිපත් කළේ අපි ওই ඉහළම බුද්ධි මට්ටමේ අපිව තියන්න. නිකම් පල්හා සරල දෙක තියන්න නෙවෙයි. දානමේ පින්කමක් කළා අපි ලොකු දානයක් දුන්නා කියලා ආඩම්බර වෙන්නවත් නැත්නම් අපි පොහොය දවසේ සිල් ගත්තා අපි අහවල් පන්සලේ ගිහලා සිල් ගත්තා කියලා ආඩම්බර වෙන්නවත් නැත්නම් මගේ හිතම වා සමාධිමත් මට හුඟක් වෙලා ඒක සමාධිය අරමුණක තියාගන්න පුළුවන් කියලා මානසික සුවයක් සාමාන්‍ය සුවයක් ලබා ගන්නවත් විතරක් නෙවෙයි ධහම තියෙන්නේ. ඊට වඩා ඉහළම තලයකට අපි ධහම තුලින් අරන් යනවා. ඒ මොකක්ද? ඒ තමයි ප්‍රඥාව කියන එක. මේ මොහොතේ අපි ගත කරන ජීවිතය යථා ස්වභාවය මොකක්ද කියලා අපිට තේරුම් ගන්න උත්සාහ කළ දෙනවා. පින්වතුනි, මේ ජීවිතයේ අපේ ඇත්තම ජීවිතය කියන්නේ මොකක්ද? අපේ ජීවිතය කියලා කියන්නේ සාමාන්‍ය පෘථග්ජන ජීවිතය කියලා කියන්නේ අපි නිතරම අපේ හිත රූපයක් එක බැඳිලා තියෙන. හැම වෙලාවෙම මොකක් හරි රූපයක් අපට සිහි වෙනවා. අවදින් ඉන වෙලාව විතරක් නෙවෙයි, නිදිය ගත්තත් අපි රූපයක් එක ඉන්නේ. හීනයක් පේනවා කියන්නේ රූපයක් අපේ ඇත්ත කරගෙන ඉන්නේ. එතකොට මේ ඇත්ත කරගෙන තියෙන රූපය ඇත්තටම තියෙන රූපයක්ද? ඒ රූපේ වෙලාවෙ නිරුද්ධ වෙලා තියෙන්නේ. එතකොට රූපය නැහැ කියලා බුදුදහමේ කියන්නේ නැහැ. රූපය නැහැ කිව්වොත් ඒක උච්ඡේදවාදයට යනවා. නැත්නම් ඒක විඥානවාදයට යනවා. රූපයක් නැහැ කියන එක නෙමෙයි කියන්නේ. රූපයක් තියෙනවා. ඒ තියෙන රූපය මේ වෙලාවේ අපි අත්විඳිනකොට ඒක නිරුද්ධ වෙලා ඒ රූපය නෙමෙයි අපි අත්විඳින්නේ. අපි නිතරම අත්විඳින්නේ අපේම මනස. අන්නේ මනස කියන එකත් අනිත්‍ය දෙයක්. මේ මොහොතේ හටගෙන මෙතනම නිරුද්ධ වෙන යථාර්ථය කියලා අපි දකිනට ඕන. පින්වතුනි, මේක තමයි බුදුරජාණන් වහන්සේ සිතන විදිය. මේක තමයි රහතන් වහන්සේ කෙනෙක් සිතන විදිය. මේ විදිහට අපි හිතුවොත් අපි බුදුරජාණන් වහන්සේ ළඟ ඉන්න අය බවට පත් වෙනවා. ඒ නිසා තමයි සඳහන් කරන්නේ සතර සතිපට්ඨාන යම් කිසි කෙනෙක් වාසය කරනවා නම් ඒක බුදුරජාණන් වහන්සේ ළඟ වාසය කිරීමක් විදියට. මේ සතර සතිපට්ඨාන අපි ඉන්නවා නම්, මේ අනිත්‍යතාවය අපි ඉන්නවා නම්, එදාට අපි සරුවත් මුගලන් ආදී ස්වාමීන් වහන්සේලා ඇසුරු කරමින් ඉන්නේ. හැම මොහොතෙම කල්පනා කරන්න, අපි යම් කිසි දෙයක් දැස බලන විට, ශබ්දයක් ඇහෙනකොට, නාසයට ගඳ සුවඳක් විදෙනකොට, දිවට රසයක් දැනෙනකොට, ශරීරයට පහසක් දැනෙනකොට, ඒක අපි තේරුම් ගන්නේ ඒ රූපය අතීතයට ගිහිපු අවස්ථාවක අපේම මනසින් අපි තේරුම් ගන්නේ ඒ මනසත් මේ මොහොතේ හටගෙන මෙතනම නිරුද්ධ වෙන යථාර්ථය කියලා දකින්න. දිනොදින අපි හැමදාම බණේදි මේ කාරණේමයි කියන වෙන කියන දෙයක් නැහැ ඇත්තෙම. ඔබට හිතේ මේ හඳුර හැමදාම එක සමාන දෙයක් මොකද්දෝ දෙයක් කියනවා කියලානේ. පින්නොතිනේ මේක අපි හැකිතා අහන්නට ඕනේ. ඒකට හේතුව මේක තමයි පටිසෝතගාමී ධහම කියලා කියන්නේ. අපි හැමදාම අනුසෝතගාමී ධහමින් හැමදාම ලෝක යන විදියට යන්නේ. අපි සාමාන්‍ය දෙයට යන විදියට ගියොත්ින් එන්නම ශරීරයේ දුර්වල වෙනකොට අපි දුකටපත් වෙනවා. අපේ ඥාතින් ඈත් වෙනකොට අපි දුකටපත් වෙනවා. අපිට කවුවත් නොසලකා හරිනකොට හිතර වේදනාවක්. අපි අද මේ ඉන්න ගමන් මඟ දුක කරා යන ගමනක මේ අපි ඉන්නේ. අන්නේ ගමනින් අනිත් පැත්තට හරවන්නේ මේ දර්ශනින් විතරයි පින්නොතුනි. මුළු ලෝකයක් ගෙනලා අපේ දෙපා ළඟ තිබ්බත්, මුළු ලෝකයක මිනිස්සු අපිව වේදිකාවක තියලා අපිව වර්ණනා කළත්, අවසාන මොහොතේ වුණා වර්ණනා කළා දැමිට අපි ගැන දොස් කී කියන්නේ. පෝජාසනේ ඔබ හිඳුවා, ඔබට පුදන මේ ලෝකයමයි හෙට ඔබට එරෙහිවී නැගිටින්නේ. ඒ නිසා අපි බාහිර ලෝකයේ කීර්ති ප්‍රශංසා ලැබුවත් කිනුත් නැගී තාම තාවකාලිකයි. ඒක බොහෝ දෙනෙක් ව්‍යාජ දේවල් කරන්නේ. බාහිර සාමාන්‍ය ප්‍රත්‍යක්ෂ ලෝකෙ විතරක් නෙවෙයි. අපි ආධ්‍යාත්මික මිතුරෙක් අපි යාළු කරගෙන හිටියත් යාගෙනුත් අපට වෙංගලෑන්ඩ සිද්ධ වෙනවා. රහතන් වහන්සේ කෙනෙක් අපේ මිතුරෙක් වශයෙන් හිටියත් ඒ මිතුරාජුනුත් අපට වෙංගලෑන්ඩ සිද්ධ වෙනවා. ඒ දාස හැරියුත් හාඳුර පිරවන පාපෝ ආස්ථාවේදී ආනන්ද හාඳුරු ඊතම සංගීකයටපත් වුණා. ආනන්ද හඳුරගෙන හොඳම යාළුව තමයි සරුවත් හඳුරු. ඒ සරුවත් හඳුරු පිරන් පාපු දාසේදී වැඩිම සංවේගයට පත් වුණේ ආනන්ද හඳුරු. ආනන්ද හඳුරු බුදුජාන වහන්සේ ළඟ ඇවිල්ලා සංවේගයෙන් කතා කළා. ඒ අවස්ථාවේදී බුදු හඳුරු සඳහන් කළේ, ආනන්ද, සාරිපුත්ත ඔබගේ සීලය අරගෙන ගියාද? ඔබේ සමාධිය අරගෙන ගියාද? ඔබේ ප්‍රඥාව, විමුක්තිය, විමුක්ති ඥානය මේ දේවල් සාරිපුත්ත යනකොට අරන් ගියාද කියලා. එහෙම අරන් ගිය නිසාද ඔබ අඬන්නේ කියලා. එතකොට ආනන්ද හඳුරුගුණ ඇසාවනේ මොනවාකට අරන් ගියේ නැහැ. එහෙනම් ආනන්ද ඔබ ඔබටම පිළිසරණ කරගෙන ඉන්න. අත්ත දීපා භික්ඛවේ විහත අත්ත සරණ, ධම්ම දීපා භික්ඛවේ විහත ධම්ම සරණ, නාන සරණ කියලා. කොහොමද තමන් තමන්ට පිළිසරණ කරගෙන ඉන්නේ? මෙන්න මේ සතර සතිපට්ඨාන තුළ නිතර මයින්ඩ්ෆුල්නස් එකේ ඉන්න. නිතර තමන්ට සිහිපත් වෙන දේක දි හිතන්න. මේ තමන්ට හිතෙන තමන්ගේම මනසේ කියන එක හිතන්න. ඒ වගේම බාහිර රූපයක් දැකලා සතුට වෙන කමක් නැහැ. මේ රූපය අපි දකින්නේ අපි අතීත පිනෙන් ලැබිච්ච රූපයක් මේ පේන්නේ. මේ ඇහෙන ශබ්දය ඔබේම කර්ම විපාකයේ අනිසංශයක් මේ ඇහෙන ශබ්දේ. නමුත් ඒ දකින අහන දේවල් අපි අත්විඳිනකොට අපි සම්පූර්ණ මේක ග්‍රහණය කරගන්නේ අපි එක්ස්පීරියන්ස් කරන්නේ අපේම මනසයි කියන එක දකින්න. මෙන්න මේ ඩියුරේෂන් එක ටිකෙන් ටික වැඩි කරගන්න. මේ වැඩි කරගන්න වැඩි කරගන්න අපේ ජීවිතේ ඉහළම ගෝල් එක බවටපත් වෙන්නේ. අපේ සිහිනේ බවටපත් වෙන්නේ මෙන්න මේ ප්‍රඥාවෙන් ජීවත් වෙන කාලේ. එක පැත්තකින් මෛත්‍රියනොත් අනිත් පැත්තෙන් ප්‍රඥාවෙන්ම අපි ජීවත් වෙනකොට අපේ මුළු සම්පූර්ණ පද්ධතියම වෙනස් වෙනවා පිනොතනි. අපේ ශරීරය වෙනස් වෙනවා. අපි ඇසුරු ගන්න පරිසරයට මේක තේරෙනවා. ගහකොළට දැනෙනවා. අමනුෂ්‍යෝ දකින්නවා මේක. දෙවියෝ බ්‍රහ්මයන්ට මේක දැනෙනවා. මුළු සමාජයක් පද්ධතියක් වෙනස් වෙනවා මේත් එක්ක. ඒ නිසා මෙන්න මෙවැනි ආධ්‍යාත්මික දියුණුවක් සඳහායි බුදුරජාණන් වහන්සේ අපට මඟ පෙන්නුවේ. ඔබ දන්නවද ලෝකයේ බොහෝ දෙනෙක් මානසික සුවයක් කරා යන උත්සාහ කරනවා. බටහිර මනෝවෛද්‍යවරු මනස දියුණු කරන ක්‍රමවේදයේ විවිධ දේවල් හොයාගෙන යන උත්සාහ කරනවා. ඒ හැම දෙයක්ම අවසානයේ ළඟා වෙන්නේ බුදුදහමට. නමුත් අපි බුදුදහම කියලා බෞද්ධයන් කියලා කිව්වට බොහෝ දෙනෙක් මේ ගැඹුරුම දේවල් හොයන ගතිය අඩුයි. අපි සාමාන්‍ය පින්කමක් කරලා උපරිම වශයෙන් කටින පින්කමක් කරලා පන්සලට උදව්වක් කරලා අපි හිතාගෙන අපි ලොකුම දේ කළා කියලා. ඒ හැමදේම කරන්න ඕන පිනොතේ මේ දහම් පණිවිඩය ලබන්න. මේ පූජාවත් පාත්තල අවසානයේ ඔබ මේ දහම් පණිවිඩය අරගෙන ඒ මනසින් යන්න පුළුවන් නම් ඇත්තට මේක තමයි අවසාන ප්‍රතිඵලය බවටපත් වෙන්නේ. ඒ නිසා අවසාන වශයෙන් අපිට මේ අපේ ජීවිතය අර්ථාර්ථය නුවණින් දැකලා හැකි තාක් දුරට ප්‍රඥාවෙන් ඉන්න උත්සාහ කරන්න. එපමණට අපේ ජීවිතයේ සියලුම කාරණා සම්පූර්ණ වෙනවා. ඒ විතරක් නෙවෙයි අපි බාහිර කිසිම කෙනෙක් පිළිබඳව අවසාන බලාපොරොත්තු තියාගෙන ඉන්නේ මුළු ලෝකයක් අපට හිමුණත් අපේ හිත තමන්ට තියෙනවා. ඒ වගේම තමන්ගේ ආස්වාස ප්‍රස්වාස දෙක ගැන උපරිම විශ්වාසය තියෙන්නේ. මේ ආස්වාස ප්‍රස්වාසයේද සම්පූර්ණම සතිමත් බව මයින්ඩ්ෆුල්නස් එක එකතු කරන්න විතරයි තියෙන්නේ. හුස්ම ගැනීම පිටගිරීම ගැන නිතර සිහියෙන් අවධානයෙන් ඉන්න. ඒ හුස්මට මෛත්‍රිය එකතු කරන්න. හුස්ම ගන්නවා පිට වෙනකොට සිරසත්තු සෝපත්ත්වා සෝපත්ත්වා කියලා ඒ ආස්වාස ප්‍රස්වාසත් එක්කම කල්පනා කරන්න. ඊළඟට ආස්වාස ප්‍රස්වාසත් එක්කම අනිච්ඡානුපස්සී විහෙරති අස්සසී සාමිති සිකති අනිච්ඡානුපස්සී පස්සසී සාමිති වික්සිකති කියලා අනිත්‍ය මෙනෙහි කරමින් ආස්වාස කරනකොට අනිත්‍ය මෙනෙහි කරමින් ප්‍රස්වාස කරනකොට මුළු ලෝකයක් අපි අපේ අතරගත වෙනවා. පින්නතුන් මේ සම්බුද්ධ ශාසනයේ උපරිම පරණය ලඟත් කියන්නේ ඒක. අන්න එහෙම අපි යම් කිසි දවසක ඉන්නවා නම් ඒ හැම දවසම අපට උපන් දිනයක් වෙනවා. බෞද්ධයන් එක්ක අපට අවුරුද්දට එක දවසක් විතරක් නේ උපන් දිනේ පින්නතුනි. අපට හිත පිරිසිදුව ඉන්න හැම දවසම උපන් දිනයක් අපට. හිත පිරිසිදුව ඉන්න හැම දවසක්ම අපට මගුල් ගෙදරක් වෙනවා. හිත පිරිසිදුව ඉන්න හැම දවසක්ම අපේ අම්මා තාත්තා සහෝදර සහෝදරියනුත් එක්ක ගෙදර ඉන්න අය බවට පත් වෙනවා. හිත පිරිසිදුව ඉන්න හැමදාම අපට මුළු ලෝකයක් ලැබිච්ච දවසක් වෙනවා. ඒ හිත පිරිසිදු උපරිම ප්‍රඥාවෙන් ඉන්න හැම දවසක්ම බුදුරජාණන් වහන්සේගේ සෙවණෙහි දේවරම් වෙහෙරෙහි සරුවත් මොගලන් ආදී ස්වාමින් වහන්සේලා පිරිවරාගෙන කේමා උත්කල වන්නැවැනි මෙහෙණවරු සමග කුජුතර ආනන්ද මාතාවනි ඊටම උසස් ගිහියන් සමග ඒ වගේම විසාකාව බන්දුල මල්ලිකාව වැනි ඒ ශ්‍රේෂ්ඨ කාන්තාවන් සමග අප ජීවත් වෙන අය බවට පත් වෙනවා. ඉතින් මේ ඔබතුමියගේ උපන් දිනේ දවසේ මේ උතුම් දහම් මාර්ගයේ තව තවත් ඉදිරියට යන්නට මේ කරන සියලුම පින්කම් ඔබතුමියට ආශිර්වාදයක් වේවා. නිරොග් නිරෝගී සම්පත් චිර ජීවනයේ වේවා. මේ උතුම් පින්කම ආරංසයෙන් ඔබ හැම දිනාටමත් නිරොග් නිරෝගී සම්පතේ චිර ජීවනයේ සිද වේවා. මේ උතුම් පින්කම ආරංසයෙන් අප මෙලොවට ගණිත කරපු අපේ දෙමෝපියන්ටත් ශිල්ප ශාස්ත්‍ර දුන්නු අපේ ආදරණීය ගුරුරුන්ටත් අපට උදව් කරපු සියලු ඥාති මිත්‍රාදීන්ටත් මේ පින ආශිර්වාදයක් පිණිස මේ පින පුණ්‍යානුමෝදනා පිණිස හේතු වාසනා වේවා. ඔබ හැම දිනාටම වාසනාවන්ත ජීවිතයක් වේවා කියලා අපි ප්‍රාර්ථනා